بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ياسين والقرآن الحكيم إنك لمن المرسلين على صراط مستقيم تنزيل العزيز الرحيم لتنذر قوما ما أنذر آباؤهم فهم غافلون لقد حق القول على أكثرهم فهم لا يؤمنون ياسين ප්‍රඥාවෙන් සපිරුණු අල් කුර්ආනයේ මත දිවුරා සැබවින්ම නබි මුහම්මද් නුඹ දේව ධර්ම දූතයන්ගෙන් කෙනකි ඍජු මාර්ගයේය මෙම අල් කුර්ආනය සර්ව බලධාරී අසම සම කරුණාන්විත යානන්ගෙන් පහළ වූකි ඔවුන්ගේ මුතුන් මිත්තන් අනුශාසනා නොකරන ලද නිසා නොසැලකිල්ලෙන් ජීවත් වන සමූහයකට නුඹ අනුශාසනා කරනු පිණිස ඔවුන්ගෙන් වැඩි දෙනෙකු මත දඩුවමේ වචනය තීන්දුව විය. එනිසා ඔවුහු විශ්වාස නොකරනෝය. إنا جعلنا في أعناقهم أغلالا فهي إلى الأذقان فهم مقمحون وجعلنا من بين أيديهم سدا ومن خلفهم سدا فأغشيناهم فهم لا يبصرون وَسَوَاءٌ عَلَيْهِمْ أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ අපි ඔවුන්ගේ ගෙලට විලංගු දැමීමු. ඒවා ඔවුන්ගේ නිකට දක්වා පවති. මේ නිසා මොවුහු හිස ඔසවාගෙන සිටිති. ඔවුන්ගේ ඉදිරිපසින් බාධකයක්ද ඔවුන්ගේ පිටුපසින් බාධකයක්ද අපි ඇති කලෙමු. එමගින් අපි ඔවුන් ආවරණය කළෙමු. එනිසා ඔවුහු කිසිවක් නොදකිති. ඔවුනට නුඹ අනතුරු ඇඟ වූවත් නැතහොත් ඔවුනට නුඹ අනතුරු නොඇඟ වූවත් ප්‍රතිඵලය එක හා සමානය. ඔවුහු විශ්වාස නොකරති. إنما تنذر من اتبع الذكر وخشي الرحمن بالغيب فبشره بمغفرة وأجر كريم إنا نحن نحيي الموتى ونكتب ما قدموا وآثارهم وكل شيء أحصيناه في إمام مبين සැබවින්ම නුඹ අනුශාසනා කරනුයේ මෙම සිහි කිරීම එනම් අල් කුර්ආනයේ අනුගමනය කොට අල් රහ්මාන් වන අල්ලාහව නොදකිත්ම ඔහුට බියවන අයෙකුට පමණි. එහෙයින් සමාවද ගෞරවාන්විත ප්‍රතිඵල ගැනද ඔහුට සුභාරංචි දෙව්. සැබවින්ම අපි මල උනට පණ දෙන්නෙමු. තවද ඔවුන් ඉදිරිපත් කළ දෑද ඔවුන් හැරදමාගිය සලකුණුද අපි ලියාගන්නෙමු. තවද සෑම දෙයක්ම ප්‍රකට ග්‍රන්ථයක සටහන් කරන්නෙමු. وَاضْرِبْ لَهُمْ مَثَلًا أَصْحَابَ الْقَرْيَةِ إِذْ جَاءَهَا الْمُرْسَلُونَ إِذْ أَرْسَلْنَا إِلَيْهِمُ اثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ فَقَالُوا إِنَّا إِلَيْكُمْ مُرْسَلُونَ قالوا ما أنتم إلا بشر مثلنا وما أنزل الرحمن من شيء إن أنتم إلا تكذبون قالوا ربنا يعلم إنا إليكم لمرسلون وما علينا إلا البلاغ المبين قالوا إنا تطيرنا بكم لئن لم تنتهوا لا لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُمْ مِنَّا عَذَابٌ أَلِيمٌ قَالُوا طَائِرُكُمْ مَعَكُمْ أَإِنْ ذُكِّرْتُمْ بَلْ أَنْتُمْ قَوْمٌ مُسْرِفُونَ නගරයේ වැසියන් වෙත රසූල් වරුන් පැමිණි විට සිදු වූ දෑ ඔවුන්ට උපමාවක් වශයෙන් ගෙන් හැර දක්වව. අපි ඔවුන් වෙත රසූල් වරුන් දෙදෙනෙකු යැවෙමු. එවිට ඔවුහු ඒ දෙදෙනාම බොරු යයි ප්‍රතික්ෂේප කළහ. ඉන්පසුව තුන් වැන්නා මගින් අපි බලවත් කළෙමු. එවිට අපි නුඹලා වෙත එවන ලද රසූල් වරු වෙමුයි ඔවුහු කීහ. නුඹලා අප මෙන් මිනිසුන් මිස වෙනත් කිසිවෙක් නොවිති. අල් රහ්මාන් වන අල්ලා නුඹලා වෙත කිසිවක් පහල කර නැත. නුඹලා කියන්නේ බොරුවක් යයි ඔවුහු එනම් ජනයා කීහ. සැබවින්ම අප රසූල් වරුන් ලෙස නුඹලා වෙත පහල කරනු ලැබ ඇතැයි අපගේ පරමාධිපති ධනීයයි ඔවුහු කීහ. අපගේ එකම වගකීම දේව පණිවිඩය පැහැදිලි අන්දමින් ඉදිරිපත් කිරීම මිස වෙනකක් නොවේ. සැබවින්ම අපි නුඹලා අසුබ පෙර නිමිත්තක් ලෙස දකිමු. නුඹලා මෙයින් වැළකී නොසිටින්නේ නම් අපි නුඹලාට ගල් ගසන්නෙමු. තවද නුඹලාට අපගෙන් වේදනා සහගත දඩුවම ලැබෙනු ඇතැයි ඔවුහු එනම් ජනයා කීහ. නුඹලාගේ අසුබ පෙර නිමිත්ත නුඹලා සමගය. නුඹලාට අනුශාසනා කරනු ලැබූ නිසාද නුඹලා මෙසේ පවසනුයේ. සත්‍යය නම් නුඹලා සියලු සීමාවන් කඩ කළ ජනතාවකි ඔවුහු එනම් රසුල්වරු කීහ. وجاء من أقصى المدينة رجل يسعى قال يا قوم اتبعوا المرسلين اتبعوا من لا يسألكم أجرا وهم مهتدون මේ අතරතුර නගරයේ ඈත කෙළවරක සිට මිනිසෙක් දිව ඇවිත් මාගේ ජනයිනි රසූල් වරුන් අනුගමනය කරනුයි කීහ. නුඹලාගෙන් කිසිම කුලියක් නොඉල්ලන්නා ඌද යහ මග සිටින්නා ඌද ඔවුන්ව අනුගමනය කරව. වමා ලියලා අබ්දු ල්ලදි ෆතරනි ව ඉලෛහි තුර්ජඋන් أَأَتَّخِذُ مِن دُونِهِ آلِهَةً إِن يُرِدْنِ الرَّحْمَنُ بِضُرٍّ لَا تُغْنِ عَنِّي شَفَاعَتُهُمْ شَيْئًا وَلَا يُنْقِذُونَ إِنِّي إِذًا لَفِي ضَلَالٍ إني آمنت بربكم فاسمعون قيل ادخل الجنة قال يا ليت قومي يعلمون ما مواء أهت إنام الله ما إبادت إنام أونت نوية يتي أي نبلا سير دنام أهوتما ආපසු යා යුතුය ඇත. මා ඔවුන් හැර වෙනත් දෙවිවරුන් වැළඳගත යුතුද? අල් රහ්මාන් වන අපරිමිත දයාන්විතයා මට හිංසා කිරීමට අදහස් කරනවා නම් ඔවුන්ගේ මැදිහත් වීම මට කිසිම ප්‍රයෝජනයක් නොවන්නේය. තවද ඔවුහු මා ගලවා නොගන්නෝය. එසේනම් සැබවින්ම මා ප්‍රකට නොමගෙහිය. සැබවින්ම මම නුඹලාගේ පරමාධිපති විශ්වාස කරන්නෙමි. එනිසා නුඹලාද මට සවන් දෙව්. මේවායේ ප්‍රතිඵල වශයෙන් ස්වර්ගයට පිවිසෙනුයි ඔහුට කියන ලදී. බිමා ගෆරලි රබ්බි වජඅලනි මිනල් මුක්‍රමීන් වමා අන්සල්නා අලා කවුමිහි මින් බඅදිහි මින් ජුන්ද من جند من السماء وما كنا منزلين إن كانت إلا صيحة واحدة فإذا هم خامدون يا حسرة على العباد ما يأتيهم من رسول إلا كانوا به يستهزئون ألم يروا كم أهلكنا قبلهم من القرون أنهم إليهم لا يرجعون وإن كل لما جميع لدينا محضرون أهو ماجي පරමාධිපති මට සමාව දී ඇති බවත් ගෞරවණීය අය අතරට මා ඇතුළත් කර ඇති බවත් මාගේ ජනයා දන්නවා නම් යයි ඔහු කීය. ඔහුට පසුව අපි ඔහුගේ ජනයාට විරුද්ධව අහසින් කිසිම සේනාවක් නොඑව්වෙමු. සේනාවක් එවීමේ අවශ්‍යතාවයක්ද අපට නොවිය. එක් මහා ගිගුරුමක් පමණක් සිදුවිය. එවිට ඔවුන් සියලු දෙනා අළු බවට පත්විය. අහෝ වහලුන්ට කේද වාචකය. ඔවුන් වෙත කිසිම රසුල්වරයක් නොපැමිණියේය. ඔවුන් ඔවුනට සමච්චල් කළා මිස ඔවුනට පෙර ජාතීන් කොපමණක් අපි විනාශ කළේ දැයි ඔවුහු නොදැක්කෝද? සැබවින්ම ඔවුහු ආපසු ඔවුන් වෙත නොඑන්නෝය. එක් දවසක ඔවුන් සියලු දෙනා අප වෙත ආපසු ගෙන එනු ලබන්නෝය. وَآيَةٌ لَّهُمُ الْأَرْضُ الْمَيْتَةُ أَحْيَيْنَاهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ يَأْكُلُونَ وَجَعَلْنَا فِيهَا جَنَّاتٍ مِّن نَّخِيلٍ وَأَعْنَابٍ وَفَجَّرْنَا فِيهَا مِنَ الْعُيُونِ لِيَأْكُلُوا مِن ثَمَرِهِ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ أَفَلَا يَشْكُرُونَ මහ පොළව ඔවුන්ට සංඥාවකි. අපි ඒට පණ දෙන්නෙමු. තවද ඔවුන් අනුභව කරන ධාන්‍ය අපි එයින් බිහි කරන්නෙමු. තවද අපි එහි රට ඉඳිහා මිදි උයන්ද ඇති කලෙමු. තවද එහි දිය උල්පත්ද ගලා බැස්වීමු. ඔවුන් එහි පළතුරු අනුභව කරනු පිණිස තවද ඔවුන්ගේ අත් මේවා නොකලේය. එසේනම් ඔවුන් ස්තුතිවන්ත නොවන්නේද? සුබ්හානල්ලදි ඛලකල් අස්වාජ කුල්ලහා මිම්මා තුන්බිතුල් අර්ද් ومن أنفسهم ومما لا يعلمون وآية لهم الليل نسلخ منه النهار فإذا هم مظلمون والشمس تجري لمستقر لها ذلك تقدير العزيز العليم وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّى عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ لَا الشَّمْسُ يَنْبَغِي لَهَا أَنْ تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ مَهَا پُلَوَ حَتَ گَنْوَنَ دَيْنْدَ ඔවුන් නොදන්නා වූ දෑයින්ද සෑම වර්ගයකම යුගල වශයෙන් නිර්මාණය කළ ඔහු සවිශුද්ධය. තවද රාත්‍රී කාලය ඔවුනට තවත් සංඥාවකි. ඒ මතින් අපි දිවා කාලය ඉවත් කරමු. එවිට ඔවුහු අඳුරෙහි සිටින්නෝය. තවද සූර්යයා සිය නවාතැන කරා ගමන් කරයි. එය සර්ව බලධාරී සර්වඥයාගේ න්‍යායයයි. ඇකිලී ගිය වියලි රට ඉඳි රිකිල්ලක් මෙන් පරිවර්තනය වනතුරු අපි චන්ද්‍රයාට ඇයගේ නැවතුම් ස්ථානය නිර්ණය කළෙමු. චන්ද්‍රයා කරා ළඟාවීමට අවශ්‍යතාවයක් සූර්යාට නැත. තවද දහවල් අභිබවා යන්නෙකු ලෙස රාත්‍රියද නැත. සියල්ල තමන්ගේ කක්ෂය වටා පාවෙන්නේය. وآية لهم أنا حملنا ذريتهم في الفلك المشحون وخلقنا لهم من مثله ما يركبون وإن نشأ نغرقهم فلا صريخ لهم ولا هم ينقذون إلا رحمة منا ومتاعا إلى حين وإذا قيل لهم اتقوا ما بين أيديكم وما خلفكم لعلكم ترحمون අප ඔවුන්ගේ පරම්පරා බර පැටවු නැවක පැටවීමද ඔවුන්ට සංඥාවකි. අපි ඔවුන්ට ඔවුන් නැග යන දෑ එවැන්නෙන්ම නිර්මාණය කළෙමු. අපට කැමැතිනම් ඔවුන් දියෙහි ගිල්විය හැකිය. එවිට ඔවුන්ගේ කෑගැසීම අසන්නට කවුරුනුත් නැත. තවද ඔවුහු මුදවනුද නොලබන්නෝය. අපගේ දයාලුභාවයෙන්ද සුළු කාලයකට ජීවිතයේ රසවිඳීමට අවස්ථාවක්ද මිස නැත. නුඹලා ඉදිරිපස ඇති දැයින්ද නුඹලා පසුපස ඇති දැයින්ද ආරක්ෂාවව්. නුඹලාට දයාව දක්වනු ලබනු පිණිසයයි ඔවුනට කියනු ලබන විට ඔවුහු සැලකිලිමත් නොවූහ. من آية من آيات ربهم إلا كانوا عنها معرضين وإذا قيل لهم أنفقوا مما رزقكم الله قال الذين كفروا للذين آمنوا أنطعم من لو يشاء الله أطعمه إن أنتم إلا في ضلال مبين ويقولون متى هذا الوعد إن كنتم صادقين ما ينظرون إلا صيحة واحدة تأخذهم وهم يخصمون فلا يستطيعون توصية ولا إلى أهلهم يرجعون ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් වලින් කිසියම් වදනක් ඔවුන්ට ලැබුණු විට ඔවුන් ඊට පිටුපාන්නන් මිස නැත. අල්ලාහ් නුඹලාට සපයා ඇති දැයින් ඔහුගේ මාර්ගයේ වියහියදම් කරනුයි ඔවුන්ට කියනු ලැබූ කලෙහි අල්ලාහ් අබිමත නම් ඔහුට පෝෂණය කළ හැකි අය අප පෝෂණය කළ යුතුද? නුඹලා ප්‍රකට නොමගේ මිස නැතයි ප්‍රතික්ෂේපකයෝ විශ්වාසිකයිනට කියති. මලවුන් කෙරෙන් නැගිටුවීමේ නුඹ ලබා දුන් මෙම පොරොන්දුව සිදුවන්නේ කවදාද? නුඹලා සත්‍යවාදී නම් අපට එය කියනුයි ඔවුහු කියති. සැබවින්ම ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔවුන් තම ලෞකික කටයුතු සම්බන්ධයෙන් වාද විවාද කරමින් සිටින විට හදිසියේම ඔවුන් හසු කරගන්නා බිහිසුණු එක් ශබ්දයක් මිස නැත. එවිට ඔවුන්ට අන්තිම කැමැත්ත ප්‍රකාශ කර ගැනීමට හෝ ඔවුන්ගේ පවුල් කරා ආපසු යෑමට නොහැකි වෙයි. وَنُفِخَ فِي الصُّورِ فَإِذَا هُمْ مِنَ الْأَجْدَاثِ إِلَى رَبِّهِمْ يَنْسِلُونَ قَالُوا يَا وَيْلَنَا مَنْ بَعَثَنَا مِنْ مَرْقَدِنَا هَذَا مَا وَعَدَ الرَّحْمَنُ وَصَدَقَ الْمُرْسَلُونَ إن كانت إلا صيحة واحدة فإذا هم جميع لدينا محضرون فاليوم لا تظلم نفس شيئا ولا تجزون إلا ما كنتم تعملون أنا تروى سور هورنائب بمين لباي إبتا තම මිනී වලවලින් නැගිට තම පරමාධිපති වෙත ඔවුහු වේගයෙන් යති. අහෝ අපේ කේද වාචකය, අප නිදන තැන්වලින් අප අවදි කළේ කවරෙක්ද? මෙය අර් රහ්මාන් එනම් අපරමිත දයාන්විතයා පොරොන්දු වූ දෙයයි. තවද රසූල්වරුන් කී දෑ සත්‍යය විය. එය විහිසුණු හඬක් මිස නැත. එවිට ඔවුන් සියලු දෙනා අප ඉදිරියට ගෙන එනු ලබන්නේය. ඉන්න أصحاب الجنة اليوم في شغل فاكهون هم وأزواجهم في ظلال على الأرائك متكئون لهم فيها فاكهة ولهم ما يدعون سلام قولا من رب رحيم وامتازوا اليوم أيها المجرمون ميما පරමාන්ත දිනේ කිසිවෙකුට අසාධාරණ කර නොලැබේ. තවද නුඹලා කළ දේවල් අනුව මිස නුඹලා තිලින නොලබන්නේය. මෙම දිනේ ස්වර්ගවාසී වූ දිව්‍ය ආශිර්වාදයේ කිමි දෙමින් ප්‍රීතිවන්නාහ. ඔවුහු සහ ඔවුන්ගේ භාර්යාවෝ ඝන සෙවණෙහි කවිචි මත හාන්සි වී සුම්නස්ව සිටිති. ඔවුන්ට එහි සෑම වර්ගයකම පළතුරු ලැබේ. තවද ඔවුන් පතන සෑම දෙයක්ම ඔවුන්ට ලැබේ. සාමය වේවායි අර්රහ්මාන් එනම් අපරිමිත දයාන්විතයා විසින් ඔවුන්ට ආශිර්වාද කරනු ලැබේ. තවද අපරාධ කරුවනි, අද නුඹලා වෙන් වී යව්. ألم أعهد إليكم يا بني آدم ألا تعبدوا الشيطان إنه لكم عدو مبين وأن اعبدوني هذا صراط مستقيم ولقد أضل منكم جبلا كثيرا أفلم تكونوا تعقلون هذه جهنم التي كنتم توعدون اصلوها اليوم بما كنتم تكفرون اليوم نختم على أفواههم وتكلمنا أيديهم وتشهد أرجلهم بما كانوا يكسبون آدم گے دروانی شیطان نو ادہنو اید نیت واشین ما اوہو نوبلا گے پرکٹ سطرا وننی اید මම නුඹලාට අවවාද නොකලින්ද තවද නුඹලා මට අවනතවව්. ඊතා ඍජු මාර්ගයේ මෙයයි යනුවෙන් මම නුඹලාට අවවාද නොකලින්ද. එසේ තිබියදී ඔහු නුඹලා අතුරින් විශාල පිරිසක් නොමගට යොමු කළේය. නුඹලා බුද්ධිමත් ලෙස නොසිටියාහුද? නුඹලාට අවවාද කරනු ලැබූ නිරය මෙයයි. නුඹලා ප්‍රතික්ෂේප කළ දෙයින් මෙදින එහි දෙවිනු. මෙම පරමාන්ත දිනේ ඔවුන්ගේ මුඛයට අපි මුද්‍රා තබන්නෙමු. තවද ඔවුන්ගේ අත් අපට කතා කරයි. ඔවුන් මෙලවදී උපයාගත් දෑ පිළිබඳව ඔවුන්ගේ පාද සාක්ෂි දරයි. وَلَوْ نَشَاءُ لَطَمَسْنَا عَلَىٰ أَعْيُنِهِمْ فَاسْتَبَقُوا الصِّرَاطَ فَأَنَّىٰ يُبْصِرُونَ وَلَوْ نَشَاءُ لَمَسَخْنَاهُمْ عَلَىٰ مَكَانَتِهِمْ فَمَا اسْتَطَاعُوا مُضِيًّا وَلَا يَرْجِعُونَ අපට අභිමත වූයේ නම් සැබවින්ම අපට ඔවුන්ගේ ඇස් අන්ධ කිරීමට තිබින. එවිට ඔවුන් තම මග සොයා වෙහෙසෙනු ඇත. එවිට ඔවුහු කෙසේ දකින්නෝද? තවද අපට අභිමත වූයේ නම් ඔවුන් සිටින තැන්වලදීම ඔවුන්ගේ ස්වරූපය අපට වෙනස් කිරීමට තිබින. එසේ වීනම් ඔවුනට ඉදිරියට යෑමට හෝ පසු පස්සට යෑමට නොහැකි වනු ඇත. ومن نعمره ننكسه في الخلق أفلا يعقلون وما علمناه الشعر وما ينبغي له إن هو إلا ذكر وقرآن مبين لينذر من كان حيا ويحق القول على الكافرين أولم يروا أنا خلقنا لهم مما عملت أيدينا مما عملت أيدينا أنعاما فهم لها مالكون وذللناها لهم فمنها ركوبهم ومنها يأكلون ولهم فيها منافع ومشارب أفلا يشكرون අපි යමෙකුට දීර්ඝ ජීවිතයක් ලබා දෙන්නේ නම් අපි ඔහු ස්වභාවයෙන් සහ හැඩරුවෙන් ආපස්සට ගෙන යන්නෙමු. ඔහු තේරුම් නොගන්නෝද? තවද අප ඔහුට එනම් නබි මුහම්මද්ට කාව්‍ය ශාස්ත්‍රය උගන්වා නැත. එය ඔහුට අවශ්‍යද නැත? ජීවතුන් අතර සිටින සෑම කෙනෙකුට අනතුරු ඇඟවීමටද ප්‍රතික්ෂේප කරන්නන්ට විරුද්ධව චෝදනාව සනාථ වීමටද මෙය අනුශාසනයක් සහ පැහැදිලි කුර්ආනයක් පමණි. සැබවින්ම ඔවුන්ට අපාතින් අප නිර්මාණය කළා වූ දෙයින් ගව මහේෂාදීන් ඔවුහු නොදුටුවේහිද? ඔවුහු ඒවායේ උර්මකාරයෝ වී සිටිති. ඒවා ඔවුන්ට අපි නතු කර දුන්නෙමු. ඒ අතුරින් සමහර සතුන්ගේ පිටෙහි ඔවුහු නැගී ගමන් බිමන් යති. තවද ඒ අතුරින් සමහර සතුන්ගේ මාංශ ඔවුහු අනුභව කරති. ඔවුනට එයින් ඵල ප්‍රයෝජනයේද පානේද ලැබේ. ඔවුහු ගුණගරුක නොවන්නේද? وَاتَّخَذُوا مِن دُونِ اللَّهِ آلِهَةً لَّعَلَّهُمْ يُنصَرُونَ لَا يَسْتَطِيعُونَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُندٌ مُّحْضَرُونَ فلا يحزنك قولهم إنا نعلم ما يسرون وما يعلنون أولم يرى الإنسان أنا خلقناه من نطفة فإذا هو خصيم مبين وضرب لنا مثلا ونسي خلقه قال من يحيي العظام وهي رميم قل يحييها الذي أنشأها أول مرة وهو بكل خلق عليم الذي جعل لكم من الشجر الأخضر نارا من الشجر الأخضر نارا فإذا أنتم منه توقدون ඔවුනට උදව් කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් අල්ලා හැර වෙනත් දෙවිවරුන් ඔවුහු ගතහ. ඔවුනට උදව් කිරීමට මොවුන් එනම් ව්‍යාජ දෙවිවරුන්ට කිසිසේත් නොහැක. ඔවුහු එනම් පිළිරු අදහන්නෝ ඔවුන් උදෙසා රැස් වූ සේනාවක් වෙති. ඔවුන්ගේ වචනවලින් නුඹ ශෝකයට පත් නොවේවා. ඔවුන් සංගවන දෑද ඔවුන් හෙළිදරව් කරන දෑද සැබවින්ම අපි දනිමු. සැබවින්ම අප ඔහු ශුක්‍රාණු බිඳුවකින් මැවූ බව මිනිසා නොදකින්නේද? එසේ තිබියදී ඔහු ප්‍රකට සතුරෙකු ලෙස පෙනී සිටි. දැන් ඔහු අපට උපමා දක්වයි. තමාගේම මැවීම ගැන ඔහු අමතක කරයි. ඒවා දිරාගිය කලෙහි ඇට කටුවලට ජීවය දෙන්නේ කවුරුදැයි ඔහු අසයි. ඒවා මුල් අවස්ථාවේදී මැවූ ඔහුම ඒවා නැවත ප්‍රාණය ලබා දෙයි. ඔහු සෑම මැවීමක් ගැනම මැනවින් දනියයි නබි මුහම්මද් පවසව. අමුගසින් නුඹලාට ගින්දර ඇති කළේ ඔහුය. නුඹලා එයින් ගින්දර දල්වන්නෝය. أوليس الذي خلق السماوات والأرض بقادر على أن يخلق مثلهم بلى وهو الخلاق العليم إنما أمره إذا أراد شيئا أن يقول له كن فيكون فَسُبْحَانَ الَّذِي بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَإِلَيْهِ تُرْجَعُونَ අහස් සහ මහ පොළොව මැවූ ඔහුට ඔවුන්ට සමාන දේවල් මැවිය නොහැකිද? නොයසේය. සර්වඥානන් වන ඔහු සියලු දෑහි නිර්මාපක ආනන්ද වේ. ඔහු යමක් සිටුවේ නම් එයට වනුයි කී පමණින් එය වන්නේය. සෑම දෙයකම පාලනය සිය අතෙහි ඇති ඔහු සුවිසුද්ධය. ඔහු වෙතය නුඹලා සියලු දෙනා නැවත පමුණුවනු ලබන්නේ.